ගේ පාලුව මකා ගන්න මිතුරෙ මා සොයා යන්නලු චන්ද පානේ ගමන් යන්න සවනට පොදුවා කියන්න ඔබ එනකම් බලන් ඉන්නලු චන්ද නැතිදා කතා වෙන්න මගේ පාලුව මකා ගන්න මිතුරෙ මා සොයා යන්නලු ఆయన తరుదే కవేరా దున్నక సగవలా కి తోల్ రస సాలా ఉబ నకే ముదు జీవితే రగ హలా